විකෘති මනසකින් පෙළෙන මේ නියෝජ්‍ය මන්ත්‍රීවරයා ඉතාම නිවට බියගුළු ආකාරයට ප්‍රකාශ කරා, මම හමුදාපති හැටියට මේ මරාගෙන මැරෙන බෝම්බය බැඳගෙන කාන්තාව සමග සම්බන්ධයක් පැවැත්වුවා කියලා. එහෙම කියලා ඔහු මේ මුළු හමුදාවටම, හමුදායේ කීර්තියටම කැළලක් කරා. රට වෙනුවෙන් රුධිරය වගුරවපු අණවිරු පැලැන්තියටම අගෞරව වෙන ආකාරයේ ප්‍රකාශයක් කරා.